ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සදහවත් වාර්තනාවන්ත පිනතුනි අප මේ ධර්ම වැඩසටහනෙහි අවසාන කොටසටයි මේ පැමිණියේ හොඳයි පිනතුනි ඔබට මෙතෙක් කතා කරපු කාරණාවලින් ප්‍රශ්න හිතෙනවා දැන් තමයි මොන ප්‍රශ්න අදින අවස්ථාව සරල දේවල් නම් කමන්නේ නෑ මේ 15 දැන් හැම භාවනාවකදී අන්තෙන්දි හිතන්නේ මේ 15 නාම රූපය ශරීර ක්ෂණයක් පාසා ඇතිවෙන්න තියෙන අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩා වින්ද නිසා දුකයි. ඒ එතකොට ඒ ඔක්කොම කරලා ඉවරලා ඇතිවීම නැතිවීම දෙකේ මේවගේ දුක්ඛ සත්‍යයි. දුක්ඛ සත්‍ය කියලා තියෙනවා. ඒ දුක ඇතිවීම නැතිවීමට මාර්ගය ඒක කාම ධර්ම භව ධර්ම විභව ධර්ම නැතිවීමේ මාර්ග මේ දුක්ඛ ආර්ය සත්‍යයි. ඒක හරි. ඒ කියපියෙම තමයි අපි තවත් මේ විස්තරාත්මකව කිව්වේ. දැන් මේ විස්තරය අනිවාර්ය දැන් අපි විස්තර කර දැනුවත් ගැඹුරට ගියාට පස්සේ අපි කොහොමද කළා අවධානය ඔතන තමයි එන්නේ. ඔව්. ප්‍රථම ධර්ම සංගායනාවේ ධම්ම චක්කපවත්තන් සූත්‍රයේ ඕකමනේ කිව්වේ නේද ස්වාමීනි. ඔව්. දැන් අපි කියමු ගම්පහින් කෙනෙක් අහනවා කොහොමද කියන්නේ කොහොමද කියලා. අපි කියමු එයා ඉන්නේ යකහේ කියලා. ඊට පස්සේ අපි කියනවා නුවර පාරට ගිහිල්ලා කොහොම බස් එකක් ගන්න කියලා කියනවා. ඒ අපි කියන්නේ අපි දන්නවා එයා නුවර පාරේ ඉඳලා නුවර පාර කොළඹ පාර කොතනද කියලා දන්නවා අපි. දැන් ගම්පහ කෙටුවේ ඉන්නේ යකහේ නුවර පාර අම්ච විස්තර කරන්න දෙයක් නැහැ. එයා දන්නවා. නමුත් අපි කියන්නේ මම අතුරු ගම කියන්නේ කියලා. මාලිගාට යන හරි ඉරිණිවෙල හරි හරි එනවා කියන්නේ. එතකොට කියන්නේ ඒ සාමේශ්‍ර ආසන්පාරයක් ගන්න කියන්නේ. අයිසයි පාරේ කියලා කොරන් බස් එක ගන්න. නැත්නම් ඉරිණිවෙල කියලා මේ බස් එක ගන්න කියන අපි කියන්නේ. එතකොට ඒ ඉන්න තැනට අනව තමයි ඒක කියන්නේ. එතකොට කවුරුවත් වැරදෙන්නේ නැහැ. නිතරම ඉන්න තැනට අනව තමයි කියන්නේ. හැබැයි අනිත් කෙනෙක් මොනවා කම් ගන්න නැත්නම් අපි කියමු ඔයා ත්‍රිවිල එකක් අරන් ඉස්සෙල්ලාම යක්කල කියන්නේ යක්කලින් බස් පටන් ගන්න නැහැ නම් ඔයා ගම්පහට කවුමද යන්නේ ගම්පහට කවුමද ඔයා බස් එක ගන්න අරගෙන මිරිස් වත්තේ පැත්තේ යන්නේ යනකොට මෙහෙම පාරවල්ලේ හම්බ වෙනවා ඔයාට බැලුම් මහල් හන්දිය හම්බ වෙනවා කිරිලි වල හම්බ වෙනවා කන්දට ගොම හන්දිය හම්බ වෙනවා කඩවල හම්බ වෙනවා අපි ඔක්කොම ටික කියන්නේ ඒකට එයා එතන දන්නේ නැති කෙනෙක් ඒ නිසා එයාට ඔක්කොම ටික අපි කිව්වා එතකොට දැනුම ඉහළ මට්ටමේ දැනුමක් කියනකොට අපි කෙටියෙන් කියනවා දැනුම අඩු වෙනකොට මුල් ටිකත් එක්කම අර ඩීටේල්ස් සහිතව නේද කියනවා. එතකොට ධර්මය තුලත් එහෙම තමයි තියෙන්නේ. දැන් අපි සතිපට්ඨාන කියන කාරණාව තේස්ර කළා. මහා සතිපට්ඨාන සූත්‍රයේදී අපි සතිපට්ඨාන කියන වචනය තුල ඔක්කොම ටික එකම ගන්න තියෙනවා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා ඒ තුනේ වෙනස කියලා නැහැ. එකම පදේ කියනකොටම මේ ඔඩියන්ස් එක දන්නවා බුදුහාම බේස් එකම අර්ථවත් කරන්න කියලා. අනිත් වගේ තමයි දැන් ඔයතුමී කියපු කාරණා වලින් දුක කියන්නේ මේක, සමුදය කියන්නේ මේක, නිරෝධය කියන්නේ මේක, මාර්ගය මොකද්ද කියලා සාමාන්‍යයෙන් ඔක්කොම ඩීටේල්ස් ටික දන්න කෙනෙකුට කියනකොට තේරෙන එක. හැබැයි ඒ කාරණේම උනත් අපි තවත් සියුම විස්තර කරනකොට දැන් අපි කියන්නේ සාමාන්‍ය විදිහට ජාති දුක්ඛ ජරා දුක්ඛ කියන දේ දුක විස්තර කරන්නේ. ඒක තමයි සාමාන්‍ය දුක සත්‍ය විස්තර කරන ක්‍රමය. හැබැයි කෙනෙක් අහනවා දැන් බුදුරජාණන් වහන්සේ ඉපදෙන කලිනොත් බුදු වෙන කලිනොත් බුදුහාමුදුරුවෝ ඉපදීම දැකලා තිබුණා. ලෙඩවීම දැකලා තිබුණා. මරණය දැකලා තිබුණා. එහෙම හිටපු බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ දේශනා කළා පුබ්බේ අනුමසුතේසු ධම්මේසු කියලා. මට පෙර නොවිසිරු ධම්මසක් පහවනා කියලා. එහෙම දේශනා කරපු බුදුහාමුදුරුවෝ එහෙනම් බුදු වෙනකොට මොකද අවබෝධ කරේ කියලා කෙනෙක් ඇහුවදී බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට අවබෝධ කරගත්තේ පෙර නොවිසිරු ධම්මක් නම් දුක සත්‍යයේ තියෙන ජාති දුක ජරා දුක කියන කාරණා නම් එහෙනම් බුදුහාමුදුරුවෝ මේ මොකද අවබෝධ කරේ කියලා ප්‍රශ්නයක් ඇහුවදී එහෙනම් අරදේම වෙන්න ඕනේ නේද අවබෝධ කරගත්තා. එහෙම වෙන්න බෑනේ. අර කලින් අහලා තිබිච්ච ලෙඩවීම මරණයට වඩා සුවිශේෂීයක් අවබෝධ කරගෙන තියෙනවා. අන්නේ දේ මොකක්ද කියන කවුරුන් යවුවද මට කියන්නේ නැහැ. අපට උත්තරයක් දෙන්න බැරි වෙනවා නේද? අන්න ඒ නිසා තමයි සමහර තැන්වලදී අපි සමහර ධර්ම කාරණා ඊටාම සිවුම් විදිහට විස්තර කරන කාරණා තියෙනවා. ඒක ධම්මචක්ක සූත්‍රය වෙන පුළුවන්. ඒක ධම්මචක්ක සූත්‍රයේ තිබෙනවට ද්වාදශාකාරය වෙන පුළුවන්. ඒක සත්‍ය සංවෘත්තියේ වෙන පුළුවන්. ඒක පටිසම් වෙන මගේ සත්‍යකතා වෙන පුළුවන්. ඒක විභංගක් ප්‍රකරණයේ සත්‍ය විභංගය වෙන පුළුවන්. එහෙම කියලා අවසානයේ යමයා ප්‍රකරණයේ සත්‍ය යමකේ කියන ස්ථානයක් තියෙනවා. අන්‍ය තැන්වලදී සාම සිවුම් විදිහට මේවා වෙන්තර කර හඳුන්වනවා. බුදුහාන් ද්‍රවෝධ කරගත්තු සියුම්ම දේ මොකද කියලා විස්තර කරනවා. අන්න ඒ නිසා තමයි අපිට මේ ධර්ම එක එක කැටි වලින් බලන්නට ඕනේ. හැබැයි බලන ගියා කියලා අපි මුලින් කියපු දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ අපි. දැන් ඔබට මේ කියපු දේ වලට හරියට ඒක අපි කිසිම දෙයක් බැහැ කරන්නේ. අපි ඒව තමයි අපේ ගුරුවරුන්ගේ අනේ ස්වාමීන් වහන්සේගෙන් අපි අහලා තියෙන ඒ දේ තමයි. ඒ දේ අපි කාලයක් පරිශීලනය කරමින් ඉන්නකොට අපිට තේරෙනවා ඒ දේවල් වල මේ ඉතාම සියුම් කර්ණතාව තියෙනවා. බාහිර ලෝකයේ හැදෙන විනන දෙයක් වෙනස් වීම නම් යථාර්ථ අවබෝධය වෙන්නේ මේ බාහිර ලෝකයේ ඇතම් එක බෞද්ධ විද්‍යාඥයන් බෙදෙන බෙදලා දක්වන අපට බලහමකට ඉතාම සියුම් උපකරණවල මේව වෙනස් වෙන හැටි අවසාන වශයෙන් ශක්තියක් විදිහට මේව වෙනස් වෙන කියලා විස්තර කරනවා. හැබැයි විස්තර කරලා ඒගොල්ලන්ට මේ බුදුදහමේ තියෙන දුක් නිරෝධය ගැන බැරි වෙලා තියෙනවා. අන්නේම බැරි වෙන්න හේතුව මොකක්ද? අන්නේ සියුම් කාරණා අපි දෙකෙන් දෙක අධ්‍යයනය කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා ආරම්භයේම දේශනා කරනවා මේ ධර්ම පටිසෝතගාමී නිකුණං දුද්දසං අනු කියලා. මේ ධර්මයේ උඩුගම් පනින ධර්ම පරිසෝතගාමී නිපුණං නිපිතාම බුද්ධ ගෝචරේක අනු ඉතාම සියුම් දෙයක් නේද? ඉතාම සියුම් කාරණාවලිය තේරුම් ගන්න දෙයක් තමයි මේක. අන්නේ මේ තේරුම් ගන්න තමයි අපි මේ විවිධ ක්‍රමවලින්. දැන් විශේෂම කාරණේ තමයි මේ උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණේ. හටගත්තු දේක නිරෝධය සහ මේ දේ හටගන්නේ නැති විදියට අභ්‍යන්තරම නිරෝධය දේශනා කිරීම කියන කාරණේ. අපි නිතරම විස්තර කරන්නේ මේ ලෝකයක් කියනවා මේ ලෝකයේ තුල සංහරින කියලා තමයි කියන්නේ. මිනිස්සු ඉන්නවා මේ දේවල් තියෙනවා සමාජයක් තියෙනවා අපි ඒ නිසා ගහන බණින හොඳ නැහැ. අපි කායික මානසික සංහරය ඇති කරගෙන ඉන්නවනේ කියලා තමයි කියන්නේ. ඒක සාමාන්‍ය ලෝකයේදී. ඒක ගැඹුරට ගියාට පස්සේ මේ සීලය මේකට වඩා ඉහළ තැනට යනවා මොකද්ද? දිට්ඨි සම්පගන්න කියලාවා දස්සනේ සම්පන්නව කියලා හරන. දෘෂ්ටියකට නොපෙමින ඇතිවන සම්මාදිටියක් තියෙනවා. ඒ සම්මාදිටිය යුක්ත වූ සීලයක් තියෙනවා. එමුහද සීලය නේ. ඒ තමයි ස්කන්ධ පංචකේ ලෝකේ හට ගැනීම දකින කෙනා නැත කියන අර්ථය දැනගන්නේ නැහැ. ලෝක නිරෝධය දකින කෙනා ඇත කියන අර්ථය යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර්වෙච්ච දර්ශනය. ඉති ඉමස්මි සති ධම්මෝති. ඉමස්මි නැති ධම්මෝති. මේ ඇති කයි මේ ඇති වෙනවා. මේ නිරෝධ කරනකොට මේ නිරෝධ වෙනවා කියන මෙන්න මේ පරිසම්පාද දර්ශනයේ යුක්ත වූ සීලයක් තියෙනවා. මෙන්න මේක තමයි බුදු දහමේ සඳහන් කරන ඉතාම සියුම් කැනට යන කියන සීලය. මෙන්න මෙතන තමයි අපට චතුරාර්ය සත්‍යයේදී කාරණා හතර දෙක දෙක බෙදලා තියෙනවා. යම්ක අපකරණේ සත්‍යමගේ කියලා ස්ථානයක් තියෙනවා. කවදාද දවසේක කියවල බලන්න. දුකයි දුක සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදයයි සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. නිරෝධයයි නිරෝධ සත්‍ය කියලා දෙකක් තියෙනවා. මාර්ගයයි මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. මේ අපි ටික ටික ඉතින් ඉගෙන ගන්නෙමු. මේ අපිට තේරුම් ගන්න බැරි දේවල් නෙවෙයි. ඔබ කාටද තේරුම් ගන්න පුළුවන් දේවල්? සාමාන්‍ය ලෝකෙ මිනිසා දකින දුකක් තියෙනවා. ඒකට කියන්නේ දුක කියලා. ඒ වගේම ඉන්ද්‍රියයන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්න දුක් ආරි සත්‍ය කියලා දෙයක් තියෙනවා. අනේ දෙකේ වෙනසක් තියෙනවා. දැන් ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධික දුක්ඛ කියන එක සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට තියෙන දුක කියන එක. නමුත් ඊට වඩා සියුම්ම ගියේ දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ දුකේ හේතුව මේ ඇලීම කුද්දිනම් කියන බාහිර තියෙන සාධකයක් තියෙනවා. ඊට ගැඹුරට ගියපෝ දුක සමුදාය සත්‍ය කියන එකක් තියෙනවා. අභ්‍යන්තරයෙන් තියෙන නන්දි රාගයට සමුදාය සත්‍ය කියනවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පනවන නිරෝධය නැතිවීම කියන එක නිරෝධය නිරෝධාන සත්‍ය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ අනුත්පාද නිරෝධය සහිත වූ සම්පූර්ණ නිස්කන්ධ පංචකයම නිදහස් වීම නම් වූ නිරෝධය. මාර්ගය කියල එකක් තියෙන සාමාන්‍ය මිනිස්සු දකින සුගතිගාමී වෙන මාර්ගය වෙනත් වෙනත් මාර්ගයම මාර්ග. හැබැයි මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාවත් වේ වශයෙන් සිගරග නිරෝධ සංඛාර නිරෝධෝ කියන මේ අවිද්‍යාව සම්පූර්ණ නිරෝධ කරන මාර්ගයක් තියෙනවා. ඒක තමයි අර සම්මාදිතේ දෙවෙනි පියවර වෙන අත්‍යවික්‍රේ සම්මාදිතේ අරිය අනාසව ලෝකෝත්තර මග්ගංගා කියලා කාරණේකුත් තියෙනවා. මෙන්න මේ වගේ ගැඹුරු ඥානවත් සිතාන් සියුම් කාරණා තියෙනවා. දැන් මේ කිසිම කාරණයකට බය වෙන්න එපා නෝ ගැඹුරු කියලා හිතන්න එපා. මේ නිකන් ඔබට නිකන් පොඩි ඉඟියක් නෙමෙයි දුන්නේ. ඔබ දන්න තැනට වඩා තවත් තැනකට යන්න ඕන කියන ඒක හොයන්න ඕන කියන හැඟීමක් විතරයි මේ දුන්නේ. හැබැයි අද ඔබ දැනට පුහුණු කරන දේවල් තියෙනවා නම් ඒක පුහුණු කරන්න. ඒක අර්ථකථන නෙමෙයි කියුවේ. ඒකට අදැරීමක් කරන්න නෙමෙයි කියුවේ. දැන් ඔබ දැන් දෙනවා නම් ඒක හොඳට කරන්න. දැන් ඔබ පංචශීල රකින්නයි හොඳට කරන්න. දැන් ඔබ උදේහස බුද්ධ පූජා කරනවා නම් ඒක හොඳට කරන්න. දැන් ඔබ ආරක්ෂණ මාර්ගය කියලා දෙයක් රකින්න නම් ඒක දැන් රකින්න කමක් නැහැ. හැබැයි ටිකෙන් ටික බලන්න. ඒක ගැඹුරට යන විදිහට. දුකේ නිදහස් වෙන විදිහට ටිකෙන් ටික ඉහළ තලයට උසවා ගන්න පුළුවන්ද කියලා නිතර නිතර ඔබ ගවේෂණය කරමින් ඉදිරියට යන්න. අනේ සදා ඔබට උපකාරයක් වෙන්නයි මේ කර්ණාටකේ සඳහන් කළේ. දැන් චතුරාර්ය සත්‍ය ගැන ඒ කියපු කර්ණාටකේ අපිට මතකෙනවා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මතකෙන් කියන කාරණා අපේ ජීවිතය තුළින් පෙන්වන්න පුළුවන් වෙනවා නේද? දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අහුවාම නොදැනීම නැත්නම් ආර්ය සත්‍ය හතර දකින්න දෙයක කියලා අපිට කෙටින් කියන්න පුළුවන්. හැබැයි ඒක කිව්වට කෙනෙකුට තේරෙනවද? වචන දෙකක් කියන්න පුළුවන් අපිට. හැබැයි අපේ ජීවිතයෙන් බලන්න පුළුවන් දෙයක්. අපි කියන විදිහ අපේ ජීවිතය තුලින් බලන්න පුළුවන් දෙයක් වෙනට ඕන. දුක කියන්නේ මොකද්ද? දුකේ Nirodha කියන එක මොකද්ද කියලා හරියට අපේ තියෙන නෙල්ලගෙඩියක් වගේ තේන්නන්න පුළුවන් වෙනවා අපිට. බුදුහම දේශනා කර දුක කියන්නේ මොකද්ද? මේ අප වටා ලෝකයක් ඇතගෙන මේ ගන්න එක තමයි දුක කියලා කියන්නේ. අවිද්‍යාවෙන් අවිද්‍යාව පත්‍ය සංකාර කියන්නේ මේකයි. අප හිතාගෙන ඉන්නවා අපි දැකපු අහපු දේවල් ඒ විදිහටම ලෝකය තුළ මේ වෙලාවෙ තියෙයි කියලා. මේක තමයි සංස්කාර කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කියන මොකද්ද? මේ දැකපු වහපු දේවල් නිරුද්ධ වෙනා කියලා දකින විදියට සංස්කාර හදනවා නම් අනේ සංස්කාර නිරෝධයට යනවා නම් මේක තමයි දුක නිරෝධය කියලා කියන්නේ. මෙන්න මේ විදියට අපිට තේරෙන විදියට අපිට පුහුණු කරන්න පුළුවන් විදියට මේ දහම අපේ ජීවිතය තුළට එන්නට ඕන. අන්නම එන්න විදියට තමයි අපේ පුජ්ජේක මත නෙවෙයි ත්‍රිපිටකය තුළ පිළිහිදලා මේ කියන හැම පාඩයක්ම අපට ධර්මය තුළින් විස්තර කරන්න පුළුවන් වෙන්නට ඕන. අපිට කියන ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ වැඩින්නා වගේ අපි කියන හැම දෙයක්ම ත්‍රිපිටකයට අනුමත වෙන්නට ඕන. ත්‍රිපිටකයෙන් බැහැර දෙයක් වෙන්න බෑ අපට. අපිට රෙෆරන්ස් එක කියන්න වෙනවා. සතිපට්ඨානය සතිපට්ඨාන භාවනා කියන්නේ මෙතන මේ විදිහට තියෙනවා. දුකයි දුක සත්‍යය වෙනස මේ යමක ප්‍රගෙන මෙහෙම තියෙනවා. විභංගයක් ප්‍රගෙන මේ විදිහට තියෙනවා. පටිච්චසමුප්පාදය මාගේ මෙහෙම තියෙනවා. තිබුරුවට ද්වාදසාකාරයෙන් මෙහෙම තියෙනවා කියලා අපේ රෙෆරන්ස් එක ඔබට පෙන්වන්න වෙනවා. එහෙම නැතුව අපිට පුද්ගලික මත කියන අයිතියක් නැහැ. පුද්ගලික කියන්න පුළුවන් දෙයක් ඒ පුද්ගලික කියන දේ ත්‍රිපිටකය තුලින් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙනවා. නැත්නම් අපි පුද්ගලික කියන දේ අපිට වැරදිලා නම් මොකද වෙන්නේ? මුළු වහන ඕලියන්ස් එකටම වරදිනවා ඒක. අපේ පුද්ගලිකදී ධර්මයේ තුල කොතනෝ දැනගෙන අපිට ඒක සාක්ෂි සහිතව පෙන්වන්න පුළුවන් දෙයක් වෙනට ඕන. අනේ නෑ නමකට වරදින්නේ නෑ. අපිට අඩුපාඩු තියෙන දේවල් ටික ටික හදාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි කියපු කාරණා මම හිතනවා ඔබතුමියට වැදගත් තේරෙන්නේ නැති මම හිතන්නේ ඔබතුමිය දැන් තර ධර්ම ගානේ සමග ඉන්න කෙනෙක් බව පේනවා. ස්වාමීන් වහන්සේ ඇසුරු කළ බණදා මහබුවයි ඔබ හැම කෙනෙක්ම. ඒ නිසා මේ අපි කියපු කරුණු තාත්‍ය දැන තාත්‍ය වල දිනු කරගන්න තමයි මේක සඳහන් කළේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා මම බලන්න. ඔබ වහන්සේ කිව්වා මේ සෝවාන් කෙනෙක් සෝවාන් කියලා කියන්නේ නැහැ කියලා. දැන් එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ සෝවාන් ඵල ඒ මාර්ගඵලලාභීන් කොහොමද අපි දැනගත්තේ ඒගොල්ලෝ ඒ මාර්ග ඵල ලැබුණායි කියන එක? මාර්ගඵල ලැබුණා කියලා දකිනට නම් ඒක දෙයක් තමයි අපි ධර්මය දැනගන්නට ඕන. දැන් සමහර ශ්‍රාවකයන් වහන්සේලා කියලා තියනවා බුදුරජාණන් වහන්සේ මං ගැන විස්තරයක් කරනවා නම් කියයි මම මේ ගිහින් දවසට දැන් හත්තිගාමුක සූත්‍රයේ තියෙනවා මේ අද මේ කියපු කෙනා නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියලා. මේ එන කෙනා නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ මං ගැන කියයි කියලා. මේ මොකද මේ සංසඳාන් වෙන්නේ? මේ සඳහන් කරන්නේ මේ අනාගාමී කෙනෙක් කියලා මේ කියන්නේ. මම අනාගාමී කියලා නෙවෙයි කියන්නේ බලන්න කියන ආකාරය. ඒ කියන්නේ මම තවත් ධර්මයෙන් දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉලියක් කියලා තමයි කියන්නේ. ඕලානික විදිහට කියන්නේ. මාධ්‍යට ඇවිල්ලා ජනමාධ්‍යට ඇවිල්ලා සමුග සාකච්ඡා කියලා මම සෝවාන් වෙච්ච කෙනෙක් මම අරහතන් කෙනෙක් කියලා. එහෙම කියනකොටම තේරෙන මොකද ස්වභාවය කියලා. තමා කියන්නේ මොකක් සඳහාද? මෙන්න මේක වෙන දෙයක් තියෙනවා. තමන් මේක කියන්නේ මොකක් සඳහාද? මොකද්ද තමන් මේක කියන එකේ ප්‍රයෝජනය ප්‍රතිඵලය අරමුණ මොකද්ද? ඇත්තට කෙනෙක් කියනවා නේද? ඇත්තට කියන්නේ සේවය කිරීම පිණිස කියනවා. සේවය කිරීමට ඇත්තටම බුදුදහම තුළ කොහෙවත් සේවය කරන්න මම රහතන් වහන්සේ කෙනෙක් කියලා අනාගාමී කෙනෙක් කියලා කියලා නැහැ. වැඩේ තමයි සේවය කරන්න කියලා ඉරිතිපද වලින් විතරක් කරන්නේ. සේවය කරන්න නම් ඒ සේවය පානේ කොහොමද දේශනා කරන්න ඕනේ? දේශනා කරන විලාසය. කර්ම ධර්ම නිදී. දුකේ හට ගැනීම හා නිරෝධය සඳහන් කරන විදී. මේකෙන් තමයි එයාට ලෝකයට විසුමිය පාරකුලක් කරන්නේ. එහෙම නැතුව කවදාවත් මම සෝවාන් කෙනෙක් කියලා වෙනත් කෙනෙක් උනාදු කරවනක් කියලා නැහැ. කියනවනම් කියව අවස්ථා තියෙනව නැත්තේ නෑ. ඒ කියන්නේ තමයි ගුරුවරයා ළඟදී කමඨාන ගන්න ගුරුවරයා ළඟදී ඒක පුදුමනික කියන දෙයක්. ඒක ප්‍රසිද්ධ ඕඩියන්ස් එකට කියන දෙයක් වෙලා නෑ. ඒක තමයි ඉස්මතු වෙන කියන දෙයක් නෙවෙයි. ඒක කියනවනම් කියන්නම තමයි මට හසුනට පස්සේ තමගේ මාර්ගයට ආපු ආකාරය අනිත් පැත්තේ විස්තර කරනවා. ධර්මයෙන් දන්න කෙනා දන්නවා මේ පිළිවෙත විස්තර කරන්නේ. මෙයන් දේශනා කරපු කෙනෙක් කියලා යාට තේරෙනවා ඒක. එහෙම තමයි ඔය එක කියලා තියෙන්නේ. මොකද මේ පැහැදිලිම වෙන්නේ පිටිගෙන තියෙනවා මේක කියන්න බෑ නේද? තමන් කිව්වොත් කියන්න බෑ කියලා. එතකොට එතනින්ම සීලපදයක් කැඩෙනවා මොකද? මොකද ආර්ය මාර්ගයට පස්සේ කියන දැනගෙනම සීක් සමාදයක් කරන්නේ නැහැ. හැබැයි කි කියන්නේ කඩ කියන බෑ කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. කියන පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ කියන අවස්ථාවක් තියෙනවා. හැබැයි දැන් අප මේ සඳහන් කරන අයගේ කියන අවස්ථා අර පෙර දහමට ඒ බුදුහාරම මතයට ගැලපෙන තැනකට නෙමෙයි කියන්නේ. අනේ එතනින් තේරෙනවා මෙයාගේ පරමාර්ථ වෙනස් දෙයක් කියලා. අනිත් දේ තමයි අපට ශ්‍රාවකයන් විදියට අපට කෙනෙක් අහසින් ඇවිල්ලා ඊර්ති බලින් ඉඳගෙන මම රහතන් වහන්සේ කෙනෙක් කියලා බණහන කියලා කිව්වත් අපට ඒක නිවන් දකින්න බෑ. අපට නිවන් දකින්න නම් එයා ඒ මාර්ගයට ආපු ක්‍රමය කියන්නට ඕන. එයා අහසේ හිටගෙන හිටියත් ඒකෙන් අපට අහසේ හිටගන්න බෑ. යම් මාර්ගයක් කියනවනේ මෙන්න මේ මාර්ගේ න්‍යායට කාණි කියන්නේ මාර්ගවලට පත් වුණා නම් එයා ආපු මාර්ගය අපිට විමසන්න පුළුවන් කම තියෙනවා. ඔයා කොහොමද මෙතන ආවේ? කෙනෙක් අනාගාමී කියන කාසාදු අනාගාමී කෙනෙක් කියලා එහෙම කියන්නේ ඔඩියන්ස් එකේ ඉන්නට ඕන. ඔබ ප්‍රශ්න කරන්න ඕන ඔබ කොහොමද මෙතන ආවේ? මොකද්ද ඔබ වඩන මාර්ගය? මට එන්න තියෙන මාර්ගය මොකද්ද? යාට වැඩලා යාලි ධාතුන් වහන්සේ නමස්කාර කරන නෙමෙයි අපිට යන්නේ. අපිට යන්න ඕනේ යම් ආගම මාර්ගයේ තියෙන මාර්ගය අපට අපිට ඉන්න මොටිවේෂන් එකක් ඇතිකරන අපට ඉක්මනට දෙන්න යන්නයි ඕනේ. ඒ නිසාම තමයි යම් කෙනෙක් ධර්ම මාර්ගය හරියට විස්තර කරනවා නම් අපිට එයා ධර්ම මාර්ගයේ හැසිරෙනවාද නැද්ද කියන එක අපට අදාළ නැහැ. අපට අවශ්‍ය වෙන හරියට පෙර දහම අනුව හරියට දුක නිදහසන විදියට ඒ කාරණිය සදාන්තම අරගෙන ඉක විතරයි අපට අදාළයි. අතීතයේ හිටිය සමහර ස්වාමීන් වහන්සේලා ත්‍රිවිධාරී ස්වාමීන් වහන්සේලා නිකන් ත්‍රිවිධාරී ස්වාමීන් වහන්සේලා නෙවෙයි ඊරිදිමත් අය. අහසින් යන්න පුළුවන් අය. ඇතැම් ඊරිදි ඥානය වගේ ඥානවලින් වෙනත් සත්තු මවන්නේ, අලියතුන් මවන්නේ, එහෙම ඊරිදි බලයෙන් ඉඳ සමහර මහතෙරු වහන්සේ හිටියා සිය ගණන් ගෝලයන් හිටිය ස්වාමීන් වහන්සේ. ගෝලව රහත් වෙලා හිටියා ගුරු හතර රහත් වෙලා නැහැ. ගුරු හතරගෙන් බණහන් ගෝලව රහත් වෙලා ගුරු හතර වගින්නත් ලබාගෙන ගුරු හතර හිටන්නේ රහත් වෙලා ගියා. නමුත් ඒ එයාගේ මනහාප ගෝලව රහත් වෙලා මොකද මේ වෙලා තියෙන්නේ? එයා හරියට ධර්මමාර්ගය විස්තර කරලා තියෙනවා. එතන ගෝලව දැනගත්ත ගුරුහාමුදුර තම රහත් වෙලා නැහැ කියලා. ඒක රෙග සිස්ටේ කියන සාමීනේ ඇතෙන් නිර්මාණය කරන ඔබහන්සේ ඊට ඊට බලෙන් කියලා. ඊට පස්සේ මේ ආදී ඊට බලෙන් ඇතේ නිර්මාණය කළා. ඊට පස්සේ කරන මේ ඇත ආහොඳේ ඔසවාගෙන ඔබහන්සේ ළඟ එළි විදේ සංස්ථාන කියලා. ඊට පස්සේ ඇත වේගෙන් එන ගතහ වෙලා අර ලොකුමකට මොකද උනේ? ආහාර බයි දුවන ගැත්ත. ගෝලහන් දුහන ආහාර රහතන් වහන්සේලා දුනොද කියලා. එතකොට ඇදේන රහතලා නැහැ කියලා. ඒවෙනම දනගහන කමටහන ගත්ත ආයි කැලේටගේ භාවනා කරා. අවුරුදු 10කට වඩා කාලයක් භාවනා කරලා තමයි රහත් උනේ. නම් ගෝල රහතලද? මේ කාරණා සඳහන් කළේ අපට කෙනෙක් නිවැරදිව ධර්මාරේ විස්තර කරනවා නම් අපි බලන්න ඕනේ එයා මාර්ග වලට නැත්නම් නැද්ද කියන එක නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ඒ ධර්මයේ කොච්චර අවිද්‍යාව දුරු වෙන්නේ දුකේ නිදහසන හේතු වෙනවාද? අපේ දුකේ නිදහසන මේ දේශනාව කොච්චර සාන්තෘෂ්ටි වශයෙන් අකාලික වශයෙන් ගැලපෙනවාද කියන එක විතරයි අපි බලන්නේ. වෙනත් කෙනෙක් මාර්ග වල ලැබුවාද නැද්ද කියලා බලන එක සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැක්ක විදියක් වෙනත් පුළුවන් බොරු දෙයක් වෙනත් පුළුවන්. ඇත්තම කියන්න බොහෝ දෙයක් කියන්නේ වෙනත් විදිහකට තමයි කියන්නේ. ඒකයි වැඩි එහෙම කියනකොට හඳුනාගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මඥානයේ ශාරීරික මට්ටම කියන කෙනෙකුට. අනුවත් ප්‍රයෝගයකට හොඳ කතාවක් කියනවා. ගුරු හාඳුරගෙන ගිහින් ගෝල හාඳුරට පිටින් පාත් යනවා. ගෝල හාඳුර ලොකු හාඳුරගෙන පාත් එක තරග යන්නේ. යන ගමන් අහන ලොකු හාඳුරනේ මේ කඩ රහතන් වහන්සේ ළමයි කියනවද ලෝකේ කියලා. ගුරු හාඳුරගෙන පොරිණාම රහතන් වහන්සේලා ඉන්නවා. හැබැයි රහතන් වහන්සේ පිට වාසේ පාත්‍රය හරගෙන ඒත් හඳුන ගන්න බෑ කියලා. එහෙම ගොත් මේ පොඩි ආන තේරෙන්නේ නැහැ. මේ වගේ කියන විදි තියෙනවා. ධර්ම ඥානෙම හිත කෙනෙකුට විතරයි ඒ ලක්ෂණ බලලා ප්‍රශ්න කරලා එහෙම කෙනෙක් යම් කිසි ඉහිකින් හරි මාර්ගවල ලබලා කියලා කියනවා නම් ඕකෙන් අහන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න මොනවද කියලා මට ඔබට කියන්න බෑ. ඔබේම ඊට මාත්‍ය පාණ කරන්නේ මීට උල් තියන ගත්තා. ඒක ගන්න පුළුවන්කම තියෙන්නේ ඔබ ධර්මයෙන් ඉදිරියට යන්න ඕන. අපිට මේ ධර්මයේ තියෙන අනිත් ඉන්ද්‍රියෝතිය මාර්ගඵලයෙන් හොයන්නේ අපිට යන අවශ්‍යයි. ඒ වගේම අපි එන රටට පත් වුණා නම් ඒ ලෝකෙට කී කියන්නත් නියම අපිට මේ අවශ්‍යයි. ඒ දෙකෙම අපි මෙදෙන්න ඕන. ඒ දෙකෙම මෙදෙන අපිට අවශ්‍ය වන්නේ ඉක්මනටම මේ දුකේ නිදහසන මාර්ගයේ තේරුම අරගෙන අපි දුකේ නිදහසන එක. අප තුලින්ම තමයි මාර්ගඵල බලන්නේ වෙන්නේ. බාහිර ලෝකෙ නෙවෙයි තමයි ඕපනයික කියලා කියන්නේ. අප විසින් උපදවාගෙන ප්‍රතිඵල ලබන ධර්මයක් මේක ධර්මයේ ගුණාංගය. බාහිර ලෝකේ මාර්ගඵල හොයාගෙන යන කෙනාට මාර්ගඵල ලාභ කෙනෙක් මොනකම සඳහන් කරන්න බෑ. ඒකයි වෙන්නේ. ඒ උත්සාහයක සාර්ථක නැහැ. ඒ සම්පූර්ණ බලන්න ඕනේ චතුරාර්ය සත්‍යය තාම සියුම් විදිහට තේරුම් ගන්න එක. ඒක පුරු කරන එක සම්විදස්න වඩන එක විශේෂයෙන් දස සංඥා පාදක කරගෙන අපේ සංඥාව දිනන විදිහට කුසල සංඥා මාර්ග සත්‍ය තුල සංඥාව දිනන විදිහට මාර්ග සත්‍ය වැඩෙන විදිහට අපේ සමස්ත චර්යාව සකසා ගන්න එක තමයි අපි විශ්ෙන් කළ යුත්තේ. වෙනස් ප්‍රශ්න තියෙනවද? දැන් මේ කරුණ සනාහකදී ඔබ කිසියම් විදිහක ධර්මයට කැමැත්තක් උනන්දුවක් සහ ධර්මඥානයක් තියෙනවා කියන හැඟීමෙන් තමයි මේ හැම කරුණම විස්තර කළේ. සරලම දේවල් මේ අපි මේ සාකච්ඡා කරන්නේ යම්සේ මට්ටමක ධර්මඥානයක් තියෙන කෙනෙක් පිරිසක් විදිහට ඔබ හිතාගෙන තමයි මේ හැම කරුණම පැහැදිලි කළේ. ඉතින් ඔබ ඒකේ අඩුවක් තියෙනවා නම් ඉක්මනින්ම තව තව ඉහළ තලවලට යන උත්සාහ කරන තව තවත් ධර්ම දේශන අහලා පුහුණු කරමින් ඔබට වටිනාකමක් ලබා දෙන තමයි මේ හැමදාම කිව්වේ. අපිට ඉතාම සරල දෙයකින් දෙයක් කියන්න පුළුවන්. නමුත් අපි මේ හැම කෙනෙක්ම ඉතාම වටිනා පිරිසක් විදිහට සැලකනවා. ඔබ හැම දෙයකම ධර්මය හොයාගෙන යන්නේ ධර්මයට කැමතියි, ශ්‍රද්ධාව තියෙනයි කියන පද නැමෙදෙන තමයි මේ හැම කරුණම කිව්වේ. මොකද ඔඩියන්ස් එකට අපි උඹලෙම ගරු කරන්න ඕනේ ඒකයි. ඔබ හැම කෙනෙක්ම ඔබ ටික දෙනෙක් වුණත් අපි හිතනවා හැම කෙනෙක්ම බොහොම තහමඩ කැමති යම්සි මට්ටමක ඉඳයි කියන විශ්වාසයෙන් තමයි මේ හැම කරනම කිව්වේ. හැබැයි ඉතින් සරලම කාරණෙන් නම් අපි කිව්වේ හැම දෙයක්ම. ප්‍රශ්න කියනවා ඊටම ප්‍රශ්න අහන ප්‍රශ්න ඒකට වැරදි වෙන්නේ නැහැ. වැරදි ප්‍රශ්න නෑ, මොඩ ප්‍රශ්න ඒව නෑ. ප්‍රශ්න වලට උත්තර දෙන විදියෙන් තමයි ඒකේ තියෙන තීරණය වෙන්නේ. ප්‍රශ්න අහන විදියෙන් වැරදි ප්‍රශ්න නෑ කොහොමවත්. ඒ අනේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ කියලා හේකුත් නෑ. බුදුහාඳුර උත්තර දෙන විදිය වෙනස් ප්‍රශ්න වලට. ඒකන්ත ව්‍යාකරණය කියලා ඍජුවම උත්තර දෙන වෙලාවුත් තියෙනවා. පරිපෝච්ඡා ව්‍යාකරණය කියලා නැවත තවත් ප්‍රශ්නයක් අහලා උත්තර දෙන වෙලාවුත් තියෙනවා. විභාජනවාදී ක්‍රමයේ බෙද බෙද උත්තර දෙනවක් තියෙනවා. ඒ වගේම සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතිවක් තියෙනවා. මම සත්‍යයේ ඒ වගේ අවස්ථාවක බාලිකනාහිට පේනවද කෙනා මේ කියන්නේ යා මොනවා ගිය මට්ටමක ඉන්නේ කියලා. ඔව් බුදුරජාණන් වහන්සේ විදිහට කොහොමද පේනවනේ? අපිට එහෙම පේන්නේ නැහැනේ. අපිට ඉතින් ප්‍රශ්න අහන විදිහ තමයි දේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කම ඔහුගේ ඉන්නේ උදාහරණ දෙමෙච්ච සඩසාර ඥාන වලින් ඉන්ද්‍රිය පරෝකාරය ඥානෙ ආස්තයන් ඥානෙ බලනවා. බලී නැකනා ඉන්න ස්ථානේ තේරුම් ගන්න පුතෝ හතරේ ඉන්නේ. ඒ හැම මොහොතකම මේ වගේ බලනවාද සාමාන්‍යයෙන්? බුදුහාඳුරෝ තේරුණේ ඇත්තෙම ආවර්ජනා ප්‍රතිපදේ ඥානය. ඉගෙන කෙනෙක් දැන් මෙතන විශ්වාස කරනවා විශ්ව මේකමාරම් පේන්නේ නැහැ බුදුහාඳුරන්ට. එක්කෙනෙක් ફોකස් කරලා බලන තමයි ඔය තේන්නේ. සහ එයා ගැන බලන්න ඕන කියන හැඟීම බුදුහාඳුරට එන්න ඕනේ. නැත්තම් එහෙම කරන්නේ නැහැ. සමහර අයහරි දෙන බුදුරජාණන් වහන්සේ හැම තැනම හැම වෙලාවෙම පහළ වෙනා නැති එක. එහෙම එකක් නේ බුදුහාමරට තියෙන්නේ. බුදුහාමරට තියෙන ඒ පුද්ගලයා ફોකස් කරලා බලනකොට පේන වෙලට ඕ දුරගාමී කතා බුදුරජාණන්සේ දේශනා කරන්නේ ඉතින් දුර පුද්ගලයාට බලලා උදේට මහරණ සම්බන්ධක සම්බන්ධිලා බලන අද මම ආද උදව් කරන්නේ ඊට පස්සේ මාන විශේෂිතයි පේනවා පේන එක විශේෂයෙන් ඊට පස්සේ ફોකස් කරලා බලන ඉන්ද්‍රිය පරිපාලිතාණිය දැන් කොච්චර ශ්‍රද්ධා දීමේ ධර්ම දියුණු කරගෙනද යන්නේ කොච්චර ආශ්‍රය අංශය තියෙනවද ඒක බලලා තමයි ਉਹ ඉන්න මට්ටමට අනුව තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ හැකියාව සරුත් කාලරටක් තිබෙන්නේ නැහැ. අනිස්සාමීන් වහන්සේලා තම තම අරිඥානවලින් සහ විශේෂයෙන් උන්වහන්සේලා තිබෙන ප්‍රතිපාණීය අධ්‍යාපනය ආදී අනිත් සංස්කරණ ඥානයන් ධර්ම උපයෝගී කරගෙන තමයි මේ ප්‍රශ්නට උත්තර දීලා තියෙන්නේ. හැබැයි දුන්නත් සමහර අවස්ථාවේ උත්තර අසාර්ථක වෙලා තියෙනවා. භාවනා කරන අනුව සරුත් සාධුණක් දීපු සමහර භාවනා කමනක් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා කම්මඨානාචාරෝ එතන ලෝකෙන්නේ බුදුරජාණන්සේ ඉතරයි අපිට කම්මඨානාචාරෝ වෙන්න බැහැ අපිට ඉතින් කලයන් විතර වෙන උදව් ගන්න පුළුවන් ඉතරයි සැබෑ කම්මඨානාචාරවරයෙකු නම් ආසයන්සේ ඥාන ඉන්ද්‍රිය පර පරිඥාන තේනට ඒ කියා විනාශයෙන් විතර නැති වුණේ හරියටම බලගොන්ගේ ඥානය බලලා ඔහුගේ කෙලෙස් ප්‍රමාණය බලලා උසස්ස දිනු කර ඉන්ද්‍රිය ධර්ම බලලා ඒක අනුරූපවම කමඩහ දෙනවා. එතකොට එක එක පුද්ගලයන් සහ එක එක ගෲප් වලට දීපු අනුශාසනා තමයි සෝත විදිහට තියෙන්නේ. එතකොට එක සූත්‍රයකින් ඔක්කොම බලකොත් වෙන්නේ බෑ. දැන් මාහිදාරු සීරියට දේශනා කරපු සූත්‍රය අරගෙන හැම කෙනාටම රහත් වෙන්න බෑ. ඒ සූත්‍රෙට කොටස් එකක් අරගෙන තව ඒවට රෙෆරන්ස් තියනවා නම් ඒවත් බලලා තමයි වෙන කෙනෙක් තව දියුණු කරගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රය දේශනා කරා නම් ඒවලේ ඒ ඔඩියන්ස් එකගෙන පිළිස ඉලක්ක කරගෙන ඒගේ බුද්ධ ප්‍රමාණයට අනුව තමයි දේශනා කළේ. දැන් එක තැනක ආසන ධර්ම දේශනා කරනවා අවිද්‍යාශ්‍රය වාග්ය අස්ර විස්තර කළේ නැත්නම් දිඨාශ්‍රය විස්තර කළේ නැහැ. සමහර සූත්‍ර තියෙන දිඨාසය විස්තර කරලා නැහැ. හේතුව ඇයි? සමහර සෝතාපන්න වෙච්ච කෙනෙකුට ධර්ම දේශනා කරන කියාලා ඒ වෙන විට දිඨාසය ඉතුරු කරලා තියෙන්නේ. එහෙට දිඨාසය මේ සූත්‍ර විස්තර කරලා නැහැ. එතකොට අපි දිඨාසය විස්තර කරපු තැනක අතට ගන්න ඕනේ. අපි වන්නකොට. අන්න ඒක වැඩි. එනිසා ත්‍රිපිටකයේ සූත්‍ර කියලා කියන්නේ ඒ පුද්ගලන්ට මේ මොහොතේදී ඔහුගේ බුද්ධිමට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. එතකොට ඒ ඔක්කොම ටික එකතු කරලා රහතන් වහන්සේ මේ තිබ්බේ ඇයි? අපට මේ හැමතැනම තොරතුරු අරගෙන අපට ඉගෙන මතම එන්න තමයි මේ හැම දෙයක්ම එකතු කරලා රහතන් වහන්සේ හැදුවේ මේක. නමුත් කෙනෙක් කියනවා නම් බාහිර සූත්‍රයේ දේශනා කරනකොටම බාහිර ධර්මයේ රහත් වුණා. ඉතින් අපිට රහත් වෙන්න බැරි කියලා තරක කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක සුවිශේෂයක්. අමොතේ එක්න තොරතුරු වාරගෙන සතිපට්ඨාන සෝතන තොරතුරු වාරගෙන ධම්මචක්ක සෝතන තොරතුරු වාරගෙන අපි දැනගන්න ඕන අපට අදාළ දෙකෙන් එක මටම දැන. මොකද අදාමර බුදුරජාණන් වහන්සේ අපට ජීවමානව නැති නිසා. බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියා නම් අපට ඒක සූත්‍රයක් අහන්න ක්‍රාත වෙන තිබුණා මාර්ග ගමන තිබුණා. මේක තමයි පෙර දහම් තුලදී අපි ඇති කරගන්න ඕන ශික්ෂණය. එනිසා තමයි වැඩිපුර බණදා මහන්නත් තෝර. එක දණකේ නිශ්චිත කරනවා තවත් අපිට ගන්න පුළුවන්. එක දණකේ තේරුම් ගන්න බැරි වෙච්ච දේ තව සෝත්‍රෙන් අරගෙන තවත් අපිට දැනුම් දී කරගන්න පුළුවන්. හැබැයි මේ මොන වුණත් අපි දැනට දන්න දේ කොහෙන් ඉන්නවද අපි ඒකයි. ඔක්කොම දැනුම ලබාගෙන ඉවරෙච්ච දාසේ විදිහට පොහොනට එනවා කියලා නැද්ද අපිට? සා දැන් ඔබ දන්නේ මෛත්‍රී භාවනාව නම් අද දවසේ උත්තරේ මෛත්‍රී භාවනාව වැඩයි. අද දවසේ ඔබ ආනාපානසති දාන ප්‍රමාණය උපරිම කාලයක් අද වැය කරන්නේ ඒකට. අද දවසේ ඔබ දාස මනසකාරය වඩනවා නම් සක්ම බාන වඩනවා නම් අද රාත්‍රියේ නිදන කලින් පුළුවන් තරම් අර පුහුණු වෙන්න. මොකද අද නිදාගෙන අපි ඒ දවසේ අවදි වෙන්න දන්නේ නැහැ නේ. දවසකට රාත්‍රියේ නිින්දේදී 50,000 වඩා ප්‍රමාණයක් මියනවා. දවසකට රාත්‍රියේ නිින්දට යන එකෙන් 50,000 වඩා ප්‍රමාණය පුළුවන් අවදි වෙන්නේ නැහැ. අවසාන නිල නිදගෙන තියෙනවා. ඔව් අපිට එතෙන්ටම අවධානය යොමු කළා ධාතු මනසිකාරය වඩන්නත් පුළුවන් නැත්නම් වේදන උපස්සන වඩන්නත් පුළුවන් එතෙන්ට හිත තියලා අවශ්‍ය නම් කය ගැන කාන්පස්සනට එනත් පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් අපි ආනාපාන සක්මන් භාවනාව ඉරියව්වට භාවනා විදිහට වඩනකොට අපේ මේ සමස්ත ඉරියව්වටම තමයි අපි අවධානය දෙන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානති කියලා කියන්නේ අනකොට යන බව පිළිබඳ හැඟීම යන්නේ. එතකොට එතන මුළු ශරීරයකම හිත කියන්නේ බැරි නිසා තමයි අපි මේ නාසිකාගිය ගම් කොලිමෙත් ඒ වගේ විදියට මේ නාසය ආශ්‍රිත හිත සියුම් තියාගෙන තමයි අපි හරහා ශරීරයට අවධානය යොමු කරන්නේ. පාදයේ වෙනත් අපි අවධානයෙන් ඉන්නවා පොළොට ස්පර්ශ ස්ථානය ගැන අපි අවධානයෙන් ඉන්නවා ඒකත් හොඳයි. ඒ තුලින්ම තමයි අපේ ශරීරයෙන් අවධානය ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් ඒ පාය ස්පර්ශ කරන වෙලාවේදී සමහරැත්තම් ඒ පායට දැනෙන දැඩි ගතිය මෙනෙහි කිරීමට යනවා. එතකොට යෝතිංග පටවි ධාතු පැත්තට යනවා. ඒක ඉරියව්වට බාහන වෙන්න ඒක ධාතු මනස කරේට යන්නේ මොනවා. ඔව් ඉරියව්වට බාහනාව වෙනම බාහනක් විදියට කයන පස්සනාවේ තියෙනවා. යනකොට යන බව වාඩි වෙනකොට වාඩි වෙන බව, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, සැතපෙනකොට සැතපෙන බව. ඒකට කියන්නේ ඉරියාවට ඉරියාව හතරට තියෙන භාවනාව. ඒකෙත් කරන්නේ අපේ කෝෂයක අපි මේ ඉන්න සමස්ත ඉරියව්ව ගැනම දැනුමැති කරගන්න එක තමයි කරන්නේ. ඒකෙන් කරන්නේ අර විසිරලා යන හිත ශරීරයේ බේස් කරගෙන වර්තමාන හිත තියාගන්න එක තමයි කරන්නේ. ඒකේ අවසාන වශයෙන් බලාපොරොත්තුව තමයි මේ ශාරීරික ස්වභාවය තේරුම් ගන්න එක. මොකද අපි වාම බැඳගෙන අපේ කයට සත්‍ය පුද්ගලික ඉන්නවා කියන හැඟීමෙන් මම කියන හැඟීමෙන් මේ කයට තමයි සම්පූර්ණ වශයෙන් බැඳීම තියෙන්නේ. අන්න එහෙම සත්‍ය පුද්ගලික ඉන්නවා කියන මේ නිත්‍ය අදහස දුර වෙන විදිහට මේක ක්‍රියාකාරීත්වයක් විතරයි. මේක හේතුපත්ති යුක්ත ආහාර සමුදය රූප සමුදය මේ අපි ගන්න ආහාර කර්ම තෘෂ්ණා ආදී මේ හේතු ගානක එකතුවකින් තමයි මේ ශරීරයක් සකස් වෙලා තියෙන්නේ. ඒ ශරීරයේ එක්තරා ක්‍රියාකාරීත්වයක් තමයි මේ ඇවිදීම නැත්නම් අපි ඉරියව් කියලා කියන්නේ කියලා අවබෝධය ලබා දෙන තමයි ඉරියව්වට බාරා තියෙන්නේ. එතකොට ධාතු මනස කාර්යයෙන් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් තමයි මේ සත්‍යය සකස් වෙලා තියෙන්නේ කියන අවබෝධය ලබා දෙන්නේ එතනොත් අර සත්පුද්ගල සංඥාව දුර වෙන විදිහට අපේ හිත දියුණු කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට පොළවට ස්පර්ශ වෙන ස්ථාය ගැන තියෙනකොට බොහෝ අපිට ඇති වෙන්නේ එක වේදන පස්සනාව නැත්නම් එක ධාතු මනසකාරය පැත්තේ යනවා පටි ධාතු පැත්තට යනවා. ඒක වැඩිවත් වරදක් නැහැ. නමුත් අපට ඒ අතරේදී පුළුවන් නම් මේ ගමන් කිරීමම එක ක්‍රියාවලියක් විදිහට බලලා ඒ තුන හිත තියලා ඒ ශරීරයේ හට ගැනීම හා ඒ වැයවීම පැත්තට හිත තියන්න අන්න ඒක තමයි ඉරියාපත භාවනාවේ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ කාර්යය. කෙටු තියනවා නහන්න. මේ මහත්යරත් තමයි තියන දාන. අන්නේ අපිට දැනෙන විදිය තමයි අපේ ක්‍රමය වෙන්නේ. දැන් භාවනා කරනකොට එහෙම කෙනෙක් අහන්න පුළුවන් මට ආනාපාන සතිය කරන එකද හොඳ? මෛත්‍රී භාවනා කරන එකද හොඳ? ධාතු මනසකාරය වඩන එකද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් අපිට කියන්න තියෙන්නේ ඔබ කීපයක් වඩන්න. බුදුවන භාවනාවක් වඩන්න. මරණාසතියෙන් වඩන්න. මෛත්‍රී භාවනාවක් වඩන්න. විනාඩි දෙකක් නෙවෙයි. අඩුම ගාන එකක් පැය 10ක්වත් වඩන්න ඕනේ. එක දවසෙ නෙවෙයි. පැය භාගේ හරි විනාඩි 10යි එකතු කරලා මේක එකතු වෙනකොට අඩම වශයෙන් එකක් පැය 10කටවත් එකතු වෙන ලිස්ට් එකක් වඩන කාලය. ධාතු මනසිකාරය, ආනාපාන සතිය, මරණානුස්සතිය, බුධානුස්සතිය, සීලානුස්සතිය වඩන. වඩනකොට වඩනකොට තමයි තියෙන එක මුදට ප්‍රකටයි. ඒ කෙනෙකුට ධාතු මනසකාරය හොඳට හිත තැම්පත් කරනවා. එතකොට ධාතු මනසකාරය වැඩි වෙනුපුර කරනවා. ඒ කෙනෙකුට ආනාපාන සතියෙන් තැම්පත් කරනවා හිත. මොකද යා සතර වැඩි වෙනුපුර තැම්පත් ආනාපාන සතියෙන් කළා තියෙනවා. තමයි බුධානසන හිත වැඩි වෙනුපුර හිත සමාධිමත් කරනවා. යා බුධාසන වැඩි වෙනවා. හැබැයි තෝරගන්න නම් කාර්යයක් එක එක භාවනා වැඩි කාර්යයක් ඉඩක් තියෙන පුරු කරනවා. ඇතැම් විට කාලෙකදී ආනාපාන සතියෙන් සමාධිමත් වෙලා ඒ අතරේදී ඇතැම් විට මෛත්‍රී භාවනා කරලා කෙනෙකුට මෛත්‍රියෙන් ඊට වඩා වේගයෙන් හිත සමාධිමත් වෙන්න පුළුවන්. ඇතැම් විට පාඩේ කසන ආදී කසින වැඩලා ඊටත් ඉක්මනින් සමහර අයට කසින භාවනා කරනකොට හිත තැම්පත් වෙනවා. ඒතකොට කමඨාන හතේ බුදුදහම තුල තියෙනවා මේක වෙනතුර පුළුවන් තරම් වඩන්න. ඒකක් අඩුවානේ තත්පර 10 ගණන් හරි වඩන්න. ඒ විතරක් නෙවෙයි තියෙනවනේ එක එක වැදගත් ස්ථානවල ඔබ යනවනේ. එක එක ලස්සන පාන් බලන්න යනවා, ගොඩනැගිලි බලන්න යනවා නේද? ඒ තැන්වල ගියාම පොඩි වෙලාවක් හරි භාවනා කරන්න. පල්ලියකට ගියත් සමන්නේ. ඔය යුරෝපයේ රෝමෙම ලොකු පල්ලිය තියෙනවනේ. පල්ලියකට ගියත් ඔබ පල්ලියේ නැද වාඩියෙත් ටිකක් ලා භාවනා කරන්න. කවුරුත් එපා කියන්නේ. පොට එක ගන්නවා නම් ඒකෙන් භාවනා කරමින් පොට එක ගන්න. ඔය කොතන ගියත් වෙනතුනේ පොඩි වෙලාවෙදී භාවනා කරන්න. ඒ තැන සමරන හොඳම විදිය තමයි ඒක. ලස්සන ගහක් ළඟට ගියා, ගඟක ළඟට ගියා, ගොඩනැගිලි බලන්න ගියා, හොළුවුණ ගියත් තමයි. ලාස් වේගස් ගියත් තමයි. ඒ තැනදීත් ලස්සන හෝටල් තියෙනවා, ලස්සන මල් තියෙන තැනදී මේ තැන්වලින් නම් භාවනා කරන්න ටිකක් වෙලා. විනාඩි දෙකක් වුණත් තමයි. ඒ තැනට උඩින් වඩිනකමක් දෙන්න. ගෙදරක් එහෙමයි දැන් කීපක ලස්සන භාවනාසන සූදානම් කරගන්න. වාක්‍ය වුණත් සීතල අඩු කාලයක එළියේ ගහක් යට දැන් කීපක භාවනාසන තියන්න. ගෙදර සකමන් භාවනා කරන ස්ථානයක් හදාගන්න එළිය බැරි නම් ගෙදරම හරි ඇතුලේ හරි සක්මන් කරන්න හොඳට සූදානම් කරගන්න එක. තමගේ ගෙදරට, තමගේ වත්තට, තමගේ ඉඩමට උඩින් වඩිනකමක් දෙන්න ඕනේ. කොහොමද දෙන්නේ? ලොකු තාප්පේ පැනලා ගේටුව දාන්නේද? ලොකු ඉබ්බෙන් දාන්නේද? නෑ, ඒකේදර භාවනා කරන්න ඕන, බණහන්න ඕන, ඒකේදර ඉඳගෙන පින්කම් කරන්න ඕන. ඒකේදර ඉඳගෙන අර බණහන සලස්සන්නට ඕන. සකම් භාවනා කරන්න ඕන ඒකේදර ඉඳගෙන. එතකොට තමයි වටිනකම වැඩි වෙන්නේ. කසින භාවනා තියෙන තමන් කසින භාවනා වඩන ඕනේ. එතකොට තියෙන කසින භාවනාව. ටික ටික හරි පොත්පත් වලින් බලන හැටි ටික ටික කරන්න. සූර්යෙන් හරි කරන්න. එතකොට තමයි යනකොට කාලයක් හොඳ මිත්‍ර හම්බ වෙනවා. ඒක කරන්නයි හම්බ වෙනවා. මනසකින් ලොකු සමාධියකට යනට වඩා අර ඇත්තටම අර අප්‍රමාදයට වෙන කම එක කරන්නේ හිත අර වගේම අපි සතින් මෙද තියාගෙන ජීවිතං අනියතං මරණං අනියතං කියලා කියනත් පුළුවන්. නැත්නම් තව විස්තරාත්මකව තියෙනුනේ ලෝකෙ හිටියේ නුවණ ඇති අය මිය ගියා මමත් එහෙම මිය යනවා. ලෝකෙ හිටියේ ප්‍රඥාවන්ත අය පිට යන වහන්සේලා පිරුණ කෑම මාත් කවදා හරි මිය යනවා කියලා එහෙම හිතන එක. නැත්තම් එක බලයක් කියනවා මරණං මරණං මරණං කියලා මැරිච්ච කෙනෙකුගේ ශරීරයක් හරි නැත්තම් තමන්ගේම ශරීරයේ මැරිච්ච දවසේ කියන විදිහේ විෂුවලයිස් කරලා ඒකෙන් උනත් මරණය මෙහෙ කරන්න පුළුවන්. ඔබේම ශරීරයේ දෙනක් මත තියෙන විදිහේ බලන්න වෙනෝනේ කාදරේ නේ එමනේ. ස්වාමීන් වහන්සේ අර වහන්සේ කිව්ව වගේ දැන් අපි මම මනුස්ති වැඩනකොට ඒ බුදුපසේ ඔක්කොම මේ මරණයටපත් වුණා කියලා වැඩලා මමත් මැරෙන හැටි දැකලා පෙට්ටියේ තියෙන දැකලා ඊට පස්සේ තියලි වෙලා කනත්තට ගිහින් ගවලලා ඒ 902 අපේ වැඩලා ඉවරලා ඇට සික්කිලි දැකලා අට්ටික සංඥාවක් අරලා එතනින් අපේ ගුරු ඔක්කොම අට දිරලා මේ පටු ව්‍යාපෝතේ ජෝ කොටස් මේ පොළොවට පොළොවත් එක්ක යනවා දැකලා එහෙම වැඩුවට කමක් නැද්ද? ඔව් දැන් මේ හැම භවණක් කමඨහනකම තියෙනවා එක එක පරමාර්ථ. එක එක ප්‍රයෝජන ප්‍රතිපල. දැන් අපි කියමු මරණාසන්න වඩන එක කියලා. ඒකෙන් එක ප්‍රයෝජනයක් තමයි අපි මැරෙන කියන එක දැනගෙන ඉක්මනට මේ ලැබුණු වාස්තන් ප්‍රයෝජන ගන්න එක. අප්‍රමාදීව ඇටික් කරගන්න. අනිත්‍ය තමයි අපි ජීවත් වෙනකොට අපේ ජීවිත මාධ්‍ය කියන එකක් හටගන්න. අපි හැමදාම ජීවත් වෙනයි කියලා. අනේ ජීවිත මාධ්‍ය දුර වෙන්න අපි මරණාසන්න වඩන. එහෙම කියලා කියලා අන්තිමට යනකොට අපි මේ මරණාසන්න වඩනම සඳහාද හිත සමාලිමත් කරගන්න. මේ භාවනා කමඨයන් 40 මඟ බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි හිතේ නීවරණ යටපත් කරගන්න. ඇයි නීවරණ යටපත් කරන්නේ? නීවරණ යටපත් කරගන්නේ නීවරණ යටපත් කරන කමඨය තමයි අපි අහපු අර සුතමේ ඥානයට අදාළ ධර්මයේ ගැඹුරු කාරණා ටික හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන. නීවරණ කියනකොට අමාරුයි. කාමච්ඡන්දාදී නීවරණ යටපත් කිරීම තමයි අපි මේ හැම සමත කමඨාණයකම බලාපොරොත්තු වෙන්නේ. සමාහිතෝ දෙකලෙ දෙකු යථාභූතං පජානති කියන්නේ මේකයි. හිත සමාධිමත් වෙච්ච කෙනාට ප්‍රඥාව පහළ වෙනවා කියල. ප්‍රඥාව නිකන් පහළ වෙන්නේ නැහැ. කොහොමද පහළ වෙනවන්නේ? හිත සමාධිමත් උනේ කියලා ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එහෙනම් කාලාර කාලාමුද්ධ කරාමට ප්‍රඥාව පහළ වෙනවා. ඒ ප්‍රඥාව පහළ වෙන පුළුවන්කම තියෙන්නේ ඒ ප්‍රඥාවට අදාළ සුතමේ ඥානය කලින් අසා දැනගෙන තියෙනවා. චතුරාර්යසත්‍යය දාන දේශනා ශ්‍රුතව ශ්‍රාවකයන් අහලා තියෙනට ඕන. නැත්නම් ඉමේ පහළ වෙන්නේ නැහැ සමාධියවත් උනා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට කලින් හරියට සමාධිය දිනු කරපුවා එහත් වෙනවා නේ. නැහැ මොනේ නැහැ. වැඩි දියක් තියා සරුතාන්වන්ට එහෙම රහත් වෙන්න බැරි වුණා. සරුතාන්වන්ට සිද්ධ වුණා රාජ්‍යයෙන් හඳුන්වන්නේ යේ ධර්ම හේතු ප්‍රබෝධයෙන් දාතම අහන්න. මේ හේතුඵල ධර්මයට අදාළ කොතනින් හෝ කාරණයක් යම් කිසි සමුදේ ධර්මයන් සම්බන්ධ නිරෝධ ධර්මයක්. යේ ධර්ම හේතු ප්‍රවා කේ සංහේතු තථාගතෝ ආහ. සම්බේ සංඛාර අනිච්ච. සම්බේ සංඛාර දුක්ඛ. ඉති මස්මේ සති ධර්මෝති. මස්මේ නැති ධර්මෝති. දෙකේ දෙකම සංසුතේ සුලමත්තං. ওই වගේ විදර්ශනාට අදාළ කොතන හෝ සුළු කැලණක් හරි උනේනවා. කලින් ආර තියෙනවා. ඒහපු ප්‍රමාණය තවත් දිනු වෙන්නේ තමන් සසර ප්‍රඥාව කොච්චර දිනු කරගෙන හිටියද කියන කාරණය මත. එතකොට අප වඩන හැම සමත කමඨහනකින් අපට නොඑකෙදී ප්‍රතිලාභ අනිසංස තියෙනවා. නමුත් ඒ හැම අනිසංසයකටම දැකගෙන වඩනවා නම් අභිඥා ප්‍රතිම ගන්න පුළුවන්. නමුත් බුදුදහමේ නිතරම සමත කමඨහනක් අපට දේශනා කරලා තියෙන්නේ ඒක සමාධි සංවර්ධනක විදිහට සමාධිය දිනු කරන්න උපකාරයක් වෙන්නේ. සමාධිය දිනු කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ කමඨාන උපයෝගී කරගෙන කාම ඡන්දාදී නීවරණ අපි යටපත් කරන්නට ඕනේ. එතකොට එකෙන් ලොකු පරාසයකට අපි යන්නේ නැහැ. එක තනි වචනයක් තමයි වැඩිපුර කියන්නේ ඒක සමාධිවත් වෙනකොට. දැන් මොළදී සියල සත්‍යෝනි දුක්ඛේ කාණී නිරෝධේ කාසුපත් වෙත්තා වෛර නැත්තෝ වෙත්තා ඔක්කොම ලිස්ට් එකම කියනවා. නමුත් ගැඹුරට යනකොට එක කියන්නේ සෝපත්ත්වා. මේකම වැඩිපුර කියනවා. ඒකෙන් තමයි සමාධිපත් වෙන්නේ. බුදුන් වහන්සේ කොට මොළදී අරහං සම්මා සම්බුද්ද එහෙම ආරෝණ අවරෝණ කරනවා කියනවා. නමුත් ගැඹුරට යනකොට එකක් තෝරගන්න. භගවා. එකක් දහවතාවක් 25 වතාවක් 30 වතාවක් 50 වතාවක් 10,000 වතාවක් හරි එකක් වැඩිව ඊළඟට යනවා. ඒකෙන් තමයි හිත සමාධිමත් වෙන්නේ. ඒ ගුණේ තේරුම් අතිකේ තියාගෙන විශේෂයෙන් හඬක් ඒකට අපි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් වෙන කියන මවාගෙන බුදුහාමුදුරුවෝ ඉස්සරහ එන විතරේ ආශය නැහැ මේ ගුණේ තිබා කියලා උන්වහන්සේක රූපයත් එක්කම අපි ඒක ඇප්ලයි කරනවා. මරණස්ති වුණත් අපි මේවා කියවන යන්නේකින් අපිට ප්‍රයෝජනයක් තියෙනවා අපේ කෙලෙස් අඩු කරගන්න. අපිට තව උනන්දුවක් ඇති වෙන හේතු වෙනවා. හැබැයි අපි දක්ෂ වෙන තෝරන සමාධියක් වඩන කොට ඒක අරමුණකට ફોකස් කරනවා. ඒකෙන් තමයි නිවරණයටපත් වෙන්නේ. නැතුව නිවරණයටපත් වෙන්නේ නැහැ. කුසලයක් වැඩෙනවා කිනක් වෙනවා. විශේෂයෙන් උද්දච්ච කුක්කුච්ච උද්දච්ච සිතේ විසිරුණු ගතිය අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේලා අපවත් වන මාත් මැරෙනවා, හදෝත් මැරෙනවා, මේ ශරීරයක් කොටස් වලට බෙදෙනවා, අළු වෙනවා, ඔක්කොම එකට මෙහෙ කරන්නේ නැහැ. දසසු බෙගත්තත් එකක් ගන්න යති බුද්ධ මාර්ගක එකක් ගන්න වැඩි කර මුලදී ඔක්කොම වඩලා බුද්ධ මාර්ගක නිනේ කාර්ය ඔක්කොම ටික ප්‍රකට කර ගන්න වඩා ඊට පස්සේ එකක් ගන්නවා අට්ටික නම් අට්ටික එකක් ගන්න අට්ටික අට්ටික ඇට සැකෙන හොඳට බලන ඒක ප්‍රෝග්‍රස් කර කර එහෙනම් අපි මෙතනින් මාට කට් කරමු නේද මේ ආපු දේවල් කාටවත් දිනු කරගන්න. ඉතින් ඔබ අපි හිතන හැම කෙනෙක් ධර්මයක් වුණු කර නැත්නම් ඒව තම තම තුනද වැඩි කරගන්න. අපේ ජීවිතේ වහා වටින ජීවිත ඒ වටිනාකම වැඩි කරගන්න තමයි මේ හැම අනුශාසනාවක්ම කරේ. ඔබ ආකාශයට පත් කරන්නේ නෙවෙයි. මේ කියන හැම කරුණකින්ම ඔබේ සවස් ධර්මඥාන දිනු කරගන්න, ඔබේ උනන්දු වෙච්ච කරගන්න, ඔබේ ප්‍රඥාව දිනු කරගන්න ධර්මයක තවත්වත් ඇතුළු වෙන තමයි මේ හැම දෙයක්ම ඔබට පැහැදිලි කළේ. ඉතින් ඒ හැම දෙයකින්ම අපේ ශ්‍රද්ධාව දිනු වෙලා, වීර්යය ඇති වෙලා, සතිය සමාධිය ප්‍රඥාව දිනු වෙනටයි මේ දේශනා සිද්ධ කරේ. ඉතින් මේ හැම දෙයකින්ම අපි කරගත්තා කුසල චේතනාව බලයෙන් ඔබ අපි හැම දෙනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ පින්කමිතාන් මැනගෙන සිද්ධ කරන්න උදව් උපකාර කළ අනුශාසනා කළ අපේ ගෞරවනීය සිරතනහාඳුර ඇතුළුවේ ස්වාමීන් වහන්සේට අප පින්කම් කරන්න ඕන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ කැපවීම නිසා තමයි ඔබට මේ වගේ ලස්සන විහාරස්ථානයක් ලැබිලා ඔබේ ප්‍රදේශයේම ඔබට සමීපව පන්සලක් ලැබිලා මේ ධර්මය පුහුණු කරන්න ඔබට අවස්ථාව ලැබුණේ. ඉතින් මේ වහන්සේට අපි කෘතඥ වෙලා පුණ්‍ය ආනුමෝදනා කරමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ සියලු අධ්‍යාපනික ආධ්‍යාත්මික සියලු ප්‍රාර්ථනාවන් සමුදිනවත් කරන්නට මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා. සාදු සාදු සාදු. මේ උතුම් කුසල හේතුවෙන් අද මේ පින්කම සාර්ථක කරගන්න උදව් උපකාර කළ දානමාන ආදිය පූජා කරපු සුදුපාදිතර කියන ආදීනේ කටයුතුෙන් අපට උදව් උපකාර කරපු හැම දෙනාටම මේ උතුම් කුසල හේතුවෙන් ඒ හැම දෙනාගේම සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටම මේ පින් සුගති නාගර වෙනටත් ධර්මාභෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසලවල බලයෙන් ඔබ අප හැම දෙනාටම ඉතා පිටම බලයේදී ධර්මාභෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්ඤාච නිබ්බයං සෝකම් පඤ්ඤාච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේන සත් දුකින් නිතිත්වා බියෙන් පේන සත් බිය නැති වෙත්වා සොමින් තේන සත් සොම්නස්න් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු